नमस्कार वेवाबुदुर्वनट समजा बुदुहि मि शरणयामि नमस्कार वेवादं रुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुर्वनट समदा तिसरण शरणयामि साधु साधु साधु। श्रद्धावंत पिंगतुनि बुद्ध शासने कदी पमनक अपट अवबोध करंट लबेन में धर्मय अपी शक्ति पमनिंग अवबोध किरीमट महासिगंट ओना बुद्ध शासने कदी पमनाई अपट में जीविते गन एत्त विस्तरे අහන්ට ලැබෙන්නේ ඒ ජීවිතය ගැන අපි දකින්න ඕන පිළිවෙලක් තියෙනවා ඒ තමයි මේ ජීවිතය චතුරාර්ය සත්‍යයට ගලපලා බැලීම ඉතින් ඒකෙදි මා අද ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන සාමාන්‍ය ජනතාව පොදුවේ මේ ඇස කන නාසය දිව කය කියන මේවා සලකාගෙන පංචස්කන්ධය කියලා කියනවා. ඒ වචනේ පාවිච්චි කරන ආකාරය වැරදි. අපි කියන්න ඕනි පංචස්කන්ධය කියලා නෙවෙයි පංච උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධය කියලා කියනකොට ඒක ඇස කන නාසය දිව කය කියන පහ බින්කල්ල බලන විදිහට කියනවා නොවේ. ඒ අසකනන ආසාදී වින්කල්ල බලන එකට කියන්නේ ආයතන වශයෙන් බලනවා කියලා. දැන් අපි ඉගෙන ගන්න හදන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධේ. උපාදානස්කන්ධ පහ. පංච කියන්නේ පහ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා. එතකොට මේ පංච උපාදානස්කන්ධය අපි වින්මින් වශයෙන් තේරුම් අරගෙන ඒ පිළිබඳ අපි දැනීමක් ඇති කරගන්න ඕන. පංච උපාදානස්කන්ධය අයිති මොකේටද? දුකටද, හේතුවටද, නිරෝධයටද, මාර්ගයටද? පංචපාදානස්කන්ධය ඇති මොකේටද? දුකට. එහෙමනම් අපි අවබෝධ කරන්නේ දුක නම් අපි අවබෝධ කළ යුත්තේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. එතකොට ප්‍රහාණය කරන්නේ අපි මොකද්ද? පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති චන්ද රාගය. පංචපාදානස්කන්ධය කෙරෙහි යම් චන්ද රාගයක් ඇද්ද, අන්න ඒක තමයි අපි දුරු කරන්න තියෙන්නේ. අපිට දුරු වෙන්නේ නැති ඒක. ඒ මොකද? අපිට පංචපාදානස්කන්ධය ගැන අවබෝධයක් නැති නිසා අපි චන්ද රාගය ඇති වෙන එක අපිට වළක්වන්න බැරි වෙලා තියෙනවා. ඉතින් පංචපාදානස්කන්ධය අවබෝධ කරගත්තොත් චන්ද රාගය දුරු කරගන්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට අපි දුකෙන් නිදහස් වෙනවා. ඒක කරන්නත් අර උදී අපි කියා දීපු විදියට සිහිය මුල් කරගෙන නෝනින් විමසීම. දැන් අපි එක එක උපාදානස්කන්ධ තේරුම් ගන්නට මහන්සියක් ගන්නෙමු. පළවෙනි එක මොකද්ද? රූප උපාදානස්කන්ධයක තේරෙන එකක්. අපි ඒක තේරුම් ගන්නට මහන්සි ගම්මු. රූප උපාදානස්කන්ධය කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කළේ මොකද්ද? ඔව්, පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මා ධාතු තෙයින් හටගත්තු දේවලු. එතකොට මොනවද මේ පඨවි ධාතුවට අයිති දේවල්? කේස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහරවල්, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව, පෙනහලු, කුඩා බඩවැල, මහ බඩවැල, ආමාශය, අසූචි. එතකොට මෙව්වා පඨවි ධාතු. දර මේ ඔක්කොම අපිට තනි වචනයකින් හඳුන්වන්න පුළුවන්. රූපයක්. ඒවා ඔක්කොම අයිති මොකේදද? රූප උපාදානස්කන්ධයටයි අයිති. ඊළඟට රූප උපාදානස්කන්ධයට අයිති තව දේවල් තියෙනවා. ආපෝ ධාතු. මොනවද? පිත, සෙම, සරව, ලේ, දහඩිය, තෙල් මන්ද, කඳුළු, වරුණු තෙල්, කෙල, සොටු, සඳමිදුළු, මුත්‍රා. එතකොට ඒ ඔක්කොම ආපෝ ධාතුර ඇති කොටස්. ඒ ඔක්කොමත් අපිට තනි නමකින් හඳුන්වන්නට පුළුවන්. රූපයක්. ඒකත් රූපයක්. ඊළඟට අපි දන්නවා ඊළඟ දෙක මොකද්ද? තේජෝ ධාතුව. තේජෝ ධාතුව මොනවද? දැන් ඔන්න අපි දවල්ට ආහාර ගත්තා. දැන් මේකට මොකද්ද වෙන්නේ? ඇඟේ තියෙන රස්නි ගතියට මේක ජීර්ණ වෙනවා. අනේ ජීර්ණ වෙන්නේ මොකෙන්ද? තේජෝ ධාතුවේ. එතන මේ ඇඟ ඇතුලේ තියෙනවා රස්නි ගතියක්. ඒ රස්නි ගතිය හැදිලා තින්නේ මොකෙන්ද? තේජෝ ධාතුවේ. මේ රස්නි ගතිය කිපෙනවා. ඒ මොකද්ද? තේජෝ ධාතුව. මේ ඇඟ මෝරනවා. ඒක වෙන්නේ තේජෝ ධාතුවෙන්. එතකොට ඒ තේජෝ ධාතුවත් අර තනි නමෙන් හඳුන්වන්න පුළුවන්. මොකද්ද? රූපයක්. එතකොට පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව. ඊළඟට මොනවාද? වායෝ ධාතුව. වායු ධාතුව කිව්වේ? ඔව්, උගුරට එන වාතය, පසුපසින් යන වාතය, කුස ඇතුලේ තියෙන වාතය, ඇඟපත පුරා දුවන වාතය, ඔව් තැනින් තැන දුවන වාතය, ආශ්වාස වාතය, ප්‍රශ්වාස වාතය. මේ ඔක්කොම අපිට තනි නමකින් හඳුනන්න පුළුවන් රූපයක්. එතන මේවා කෙරෙහි අපිට තියෙනවා මොකද්ද තියෙන්නේ? ඡන්ද රාගයක් තියෙනවා අපිට. ආශාවකින් අපි ඇලී සිටිනවා මෙන්න මෙව්ව ගැන. ඒක තමයි රූප උපාදානස්කන්ධය. අපි හිත ඇදිලා යනවා ඒකට. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ රූප උපාදානස්කන්ධයේ තිබෙනවා ලක්ෂණ තුනක්. එකක් තමයි මේවයේ තිබෙනවා ආස්වාදයක්. එතකොට ආස්වාදයක් කෙස්වල තියෙනවා. කෙස්වල ආස්වාදයක් නැද්ද? මොකද්ද? ඈ? ඔව්, ලස්සන්ට මේක මුට්ටි වෙනවා වගේ ඔළුවට එක එක දාලා මල් ගහලා ගත්තාම ඔව් මේක ආස්වාදයක්. සතුටත් සොම්නසක් ඇති වෙනවා. ඒතර ඒ වගේ මේ අනිකුත් ඒ කියාපු පටවියාපෝ තේජෝ වායෝ කියන මේවයි ආස්වාදයක් තියෙනවා. මේ ආස්වාදයක් තියෙන නිසා තමයි අපි මේවට ඇලෙන්නේ. ඒවේ ආස්වාදනීය ගතියක් තිබුණ නැත්තම් ඇලින්නේ. ඒකට තමයි ඇලෙන්නේ. ඒකට මුලා වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කර ආස්වාදයේ ටිකක් තියෙනවා මේවා. ආදීනව ගොඩාක් තියෙනවා. තුන්වහන්සේ පෙන්වා දෙනවා ආදීනිය මොකද්ද මේ දැන් ඔයා ඔය කියපු රූපස්කන්ධයේ තියෙන ආදීනිය මොකද්ද? ඈ? ඔව් අනිත්‍යයි දුකයි විපරිණාම ධම්මං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ඒක තමයි රූපේ තිබෙන ආදීනවය ආදීනවය කියන්නේ ඒකට මොන දෙන්න තියෙන ඔව් ඒකෙ තිබෙන පීඩාකාරී පැත්ත ඒ නිසාමයි මේ අපි මේ ආශා කරන දේවල් ඔක්කොම ලිඩ වෙනවා නුයි ක්‍රෝධ පීඩා වැළඳිනවා නුයි කාකාරේ අසනීප වලට භාජන වෙනවා මේ ඔක්කොම රූපස්කන්ධේ ආදීනෝ නෙවෙයිද ඔක්කොම මේ රූපේ තිබෙන ආදීනෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබුණේ පිටෙන් හට ගන්නවා රෝග සෙමෙන් හට ගන්නවා රෝග වාතයෙන් හට ගන්නවා රෝග ඍතු පරිණාමයෙන් හට ගන්නවා රෝග වැරදි ආකාරයට කය පරිහරණය කිරීමෙන් හට ගන්නවා රෝග කර්මයෙන් හට ගන්නවා මේ ඔක්කොම ආදීනෝ රූපේ තිබෙන නමුත් අපි පෙළඹෙන්නේ කෙනෙක් අපි සාමාන්‍යයෙන් පෙළඹෙන්නේ රූපේ ආදීනව සලකන්න නෙවෙයි. අපි ඒක අපි හිතන්නේ ඒක සලකීම අපේ වැරදි විදියට කල්පනා කිරීමක් හැටියට. ඒක අපිට ඕනේ නෑ කියලා. අපි හිතන්නේ අපි සලකන්න ඕනේ ආස්වාදී පැත්ත විතරයි කියලා. අන්න එතන තමයි අපිට වරදින තැන. ආස්වාදයක් තියෙනවා ආදීනවක් තියෙනවා. මේ දෙක අවබෝධ කරගෙන ඉක්කිනා ඊළඟ දේ කරා යනවා මොකද්ද? නිස්සරණය. නිස්සරණය කියන්නේ මොකද්ද? මේ රූපයේ කෙරෙහි ඇති චන්ද රාගය දුරු කිරීම. මේ රූපයේ කෙරෙහි තියෙන චන්ද රාගය දුරු කරා නම් එයා ඉදාර නිදහස්. නැත්තම් මේ ආස්වාදයට බැඳුනට පස්සේ අපිට තිබෙන්නේ මේක කරගහගෙන දුක් විඳ විඳ යන්නයි. හොඳට බලන්න හිතලා මේ රූපේ තිබෙන ආස්වාදයට මුලා වෙච්ච සත්වයා ඒ නිසාම ප්‍රාණඝාත කරනවා. රූපේ ආස්වාදයට මුලා වෙච්ච සත්වයා ඒ නිසා සොරකම් කරනවා. වැරදි කාම සේවනය දෙනවා. මත්පැන් බොනවා. බොරු කියනවා. කේලාම් කියනවා. මේ ආදී වශයෙන් නොඑක් අකුසල් රැස් කරන ගන්නවා. රූපේ කෙරෙහි ආස්වාදයට මුලා වෙලා නොමග ගිහිල්ලා අපාය ඉපදිනේ කොච්චර ඉන්නවද මේ ලෝකේ ඔබ දන්නේ ඉසිදාසගේ කතාවනේ ඉසිදාස කියන්නේ බොහොම ලස්සන කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටු පවුලක එකම දුව මෙයාට තින් විශාල දෑවැද්දක් එක්ක විවාහ කරලා දුන්නා ඉතින් මේ සිටු දුව හිතාගෙන හිටියා මම නම් ඔය අනිත්‍ය වගේ ස්වාමියාට නොසලකා ඉන්නේ මම කසාද වැන්දම මම මගේ ස්වාමියාට දෙවියෙකුට වගේ සලකනවා කියලා ඉසිදාසිය මොකද කරන්නේ ගෙදරට එනකොටත් වැඳලා තමයි ස්වාමියා පිළිගන්නේ ගෙයින් පිට වෙනකොට වැඳලා තමයි පිට වෙන්නේ අඬ ගැව්වහම වැඳගෙන යන්නේ මෙයා හිතාගත්ත මං හොඳ කීකරුවෙක් කෙනෙක් වෙලා ඉන්නවා කියලා ටික දවසක් ගියාම ස්වාමියා අම්මට ඇවිල්ලා කිව්වා අම්මේ කවුද අර එක්කන අපි එක්කන ආපහු ගෙදර ගිල දාන්න කිව්වා මට ඕනේ කිව්වා මේ දීගේ ඊට පස්සේ ඇහුවා ඇයි පුතේ මොකද උනේ මට ඕනේ කිව්වා ඊට පස්සේ දුව ගාවට ගිහිල්ලා ඉජලේ ඉලි ගාවට ගිහිල්ලා අහනවා පුතේ මේ ඔයා මොකක් හරි වරදක් ඔයාගේ ස්වාමියාට කරනවද කිව්වා අනේ මං එහෙම වරදක් කරන්නේ මම ඉතින් වැඳලා තමයි ගෙට පිළිගන්නේ මං වැඳලා තමයි පිටත් කරන්නේ මම මට අඬ ගැහුවොත් මං වැඳගෙන යන්නේ කිව්වා ඊට පස්සේ ඒ අම්මා පුතාට කියනවා පුතේ මේ ගෑණ ළමයා ශ්‍රියාකාන්තව වගේ මේ ගෙට ඇයි මේ ලෝ ගන්න හදන්නේ අම්මේ මගෙන් අහන්න එපා කිව්වා ඔක මට අප්‍රියයි කිව්වා වහාම යවන්න කිව්වා ඊට පස්සේ අඬ අඬ දෑවැද්දෙන් භාගයක් දීලා පිටත් කළා ගෙදර. දැන් මෙයා ගෙදරට වෙලා ඉන්නවා. ගෙදර කට්ටිය කල්පනා කළා එකම දැරිවි. මොකද්ද මේකට කරන්න කියලා දැන් ඉතින් ඒ ප්‍රමාණය නෙමෙයි ඊට වඩා බාග දෙවැද්ද හදලා ඊළඟ කසාදෙට දුන්නා ටික කාලයයි එතනින් ඉලෙව්වා මෙයාව ආපහු ගෙදර ආවා දැන් ඉතින් ඊට පස්සේ මොකද වුනේ කල්පනා කළා මොකද දැන් කරන්න කියලා ඊට පස්සේ කේන්ද්‍ර තිබිල නැති වෙති ඒ කාලේ බලගිරි යන්තරදායි තොවිල් කරයි මෙයා ඉතින් අන්න අන්න කල්පනා කර කර හිටියා මොකද දැන් කරන්න කියලා එන්නකොට මේ දවසක් ඒ ගෙදරට ආවා සම්මාදෙමේ යන ඉදිරිදාවේ වැඩපලක් කුලියක් මලියක් කරලා අමාරුවෙන් අතින් ඉල්ලක යාගෙන කන තරුණේ කෙලූට කඩමාළු රෙද්දක් ඇඳගෙන දිරච්ච බලන් කෑල්ලක් අරගෙන පිගානකට ආවා තරුණේ ආවට පස්සේ මේ ගෙදර සිටුවරය කතා කරලා කිව්වා ළමයෝ මෙහෙ ඉනවා ඔබට රස්සාවක් නැද්ද නෑ කිව්වා මන් දෙන්නම් රස්සාවක් ආ කියලා කිව්වා මේ මෙන්න මේ ඇඳුම් ටික ඇඳගෙන වරෙන් කිව්වා නවා වතුර නාල වරෙන් කිව්වා ගියා ඉතින් ඇඳුම් ඇඳගෙන කන්න බොන්න දීලා කිව්වා ළමයෝ අපි මේ වෙන කවුරුත් නෑ මේවට අයිතිකාරයෝ ඔබට මේ ඔක්කොම හිමි වෙනවා අපි දුව ඉන්නවා මේ දුව විවාහ කරගෙන හොඳට හිටපන් කියලා මේ ළමයා ඒක පයින් කැමති වුණ අසුවිප් එකක් ඇදුනා වගේ හිතලා ටික දවසයි ඒ ළමයා කියනවා මාමේ කෝ අර මගේ රිදි කඩමාළු ටික ඇයි පුතේ මට බෑ කිව්වා මේක අප්පිරියයි කිව්වා මොකද කළේ රිදි කඩමාළුත් අරගෙන වලං කෑල්ලත් අරගෙන එළියට බහලා ගියා. ඉසිදාසි තීරණය කළා දිවිනසා ගන්න ඕන කියලා. අපි දැන් hina වුණාට ඔය වගේම ප්‍රශ්න වලට මුහුණ දෙච්ච දිනයි කොච්චර ඇද්ද? ඒ කියන්නේ තමන් කොච්චර හොඳට හිටියා නරකම එඟට වැටෙන්නේ නැද්ද? කොච්චර ඇද්ද? අන්තිමට ඉසිදාසි වේදනාවෙන් ඉන්නකට වාසනාවට නාගදත්තා කියන රහත් භික්ෂුණිය තමන්ගේ ගෙදරට පිණ්ඩපාත වැදියා. දාන දීලා කිව්වා අනේ භික්ෂුණීන් වහන්සේ මට මේකෙන් ඈතර වෙන්න මාව මහාන කරගන්න කිව්වා. මහාන වෙලා මෙයා බැලුවා මෙයා මොකද්ද මේ විඳපු මොකද්ද මේ විඳෝ විඳෝ මෙයා තැවි තැවි හිටියේ මොකද්ද මේ කියලා. මෙයාට අහු වුණා වැඩි මෙයා මීට ආත්ම භාව හතකට කලින් පිරිමියෙක්. අන්න රූපේ ආස්වාදයට වසඟ වුණා. වසඟ වෙලා පුළුවන් තරම් මොකද කළේ? වැරදි කාම සේවනයේ යෙදුණා. පර අඹුවන් සේවනය කරන්න පටන් ගත්තා. පුළුවන් තරම් වීදම් කළා මෙයා ඉවෙනුයි. ඊට පස්සේ බැලුවා ඊට පස්සේ කොහෙද උපන්නේ කියලා. එතනින් චුත වෙලා ඉපදිලා තියෙන කෙලින්ම නිරයේ නිරේ දුක් විඳලා ඉඳලා ඊට පස්සේ බැලුවා කොහෙද උපන්නේ කියලා. එතනින් චුතලා කෙලින්ම ඉපදිලා තියෙන තිරිසංගපායේ තිරිසංගපායේ වඳුරු යෝනියේ වඳුරු පැටියෙක් වෙලා මේ වඳුරු පැටියා පොඩි කාලෙම මහා වඳුරෙක් කැවිලා මේ වඳුරු පැටියාගේ ලිංගේ හුීරුවා හූරලා කඩලා දැම්මා. බෙහෙත් පොදු වඳුරන්ට කොණු වෙවි යනවා ඊට කුණුවෙන් ගිහිල්ලා මරණයට පත් වුණා. එතනින් චිත වෙලා කෙලින්ම හරකෙක් වෙලා උපන්නා. හරකෙක් වෙන එකට ඒකේ අයිතිකාරයෝ මොකද කළේ? මේ හරකගේ කෝසි පොඩි කාලෙම වැඩ ගන්න උනවට කියලා කෝසි අලී දෙකක් කල්ලා තැලුවා. තල්නකටන් තුවාල හැදුණා. ඒකෙන්ම කුණු වෙලා ඒ හරක මැරුණා. ඊට පස්සේ එළුව එක්ුණා. එළුව එක්ුණාට පස්සේ තිය අයිතිකාරයෝ එළුවගේ කෝසි තැලුවා. ඒක කුණු වෙලා ගිහිල්ලා මැරුණා. මෙහෙම කිය ඒක බලනකොට මට මතක් වුණා ඔබ දැකලා ඇති මං දැකලා තියෙනවා මේ පාරේ. ඔබ දැකලා තියෙනවද මේ බල්ලන් බැල්ලියන් Tamange රහස් ප්‍රදේශ කුණු වෙලා කුණු වෙලා මහා වේදනාවකින් ජීවත් වෙනවා. ඒ ඔක්කම ඔය රූපයෙහි ආස්වාදයට නොමඟ ගියාය. එතකොට මේ රූපේ මේ ආස්වාදයේ තියෙනවා දැනගන්න ඕනේ. ඊට පස්සේ මොකද වුනේ? ඒ ඉසිදාසි එතනින් චුත වෙලා ගිහින් උපන්න වහල් කුලි. වහල් කුලි උපන්න. වහල්කුළි පැන ඉපදලා තියෙන නපුංසකෙක් වෙලා. ඊට පස්සේ එතනින් චුතේලා පන්න ආයේ ඉස්ත්‍රියක් වෙලා. එතනදී තමයි ආ අකමැත්තෙන් ඒ වහල් මුදලාලි අරන් ගිහිල්ලා තියාගෙන ඉඳලා තියෙනවා. මේ වගේ ඉඳලා තමයි මිනිස් ලෝකෙට ආවේ. ඉතින් අපේ ජීවිතවල අතීතේ අපි දන්නේ නැහැ. නමුත් අපිට යන්න තිබෙන්නේ මේ රූපේ ආස්වාදයට වසඟ වුණොත් අන්න ඒ જાතියේ ගමන. එතකොට අපිට නුවණ තියෙන්න ඕනේ ඒක තේරුම් ගන්න. හොඳ සිහියෙන් හිටියේ නැත්නම් අමාරු වෙටෙනවා. සිහියෙන් හිටියේ නැත්නම් අමාරු වෙටෙනවා. දවසක් ආනන්ද හාමුදුරන්ට භික්ෂුණිය පණිවිඩයක් එවුවා. ඒක භික්ෂුණිය හොඳටම අසනීපයි බලන්න ඉන්න කියලා. ආනන්ද හාමුදුර භික්ෂුණිය බලන්න ගියා. යනකට ඔළුවත් හිටන් වහගෙන නිදි කතා කළා. උත්තර දෙන පිළිවිල හරිනේ. ඉහුරතලීට කතාව. ආනන්ද හාමුදුරට තේරුණා මේ නම් ඔව් ගුණා යන්නේ පොල් පැලේට කියලා. ආනන්ද හාමුදුර කෙලින්ම කිව්වා භික්ෂුණිය පින්වත් භික්ෂුණිය ඔය තණ්හාව පාවිච්චි කරන්න තණ්හාව ප්‍රහාණය කිරීමට. ඔය තණ්හාව පාවිච්චි කරන්න මේක අවබෝධ කිරීමට. කියලා ධර්මයේ කියාගෙන කියාගෙන යනකට තමයි මෙයාට හත් දින්නක් තරු පෙවුණා. ඊට පස්සේ මොකද කළේ? එහෙම වැඳ වැටුණා අනේ ස්වාමීනි මම මෝඩියක් වගේ හිත හිත හිටියා. මං අඥාන කෙනෙක් වගේ කල්පනා කරගෙන හිටියා. ඒ නිසයි මම මේ තත්ත්වයට ආවේ කියලා. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ රූපේ ආදීනවේ නොසලකන කෙනාට හැමතිස්සෙම තිබෙන්නේ අවාසියක්. හැමතිස්සෙම තිබෙන්නේ නොමග යාමක්. හැමතිස්සෙම තිබෙන්නේ වැරදීමක්. එවනම් අපි නිවැරදි වෙන්න නම් මේ රූපේ ආස්වාදයේ තිබෙන බවත් ඒ වගේම ආදීනවකින් යුතු බවත් මේ රූපේ ගැන අපි අවබෝධ කරන්න ඕන. අන්‍ය අවබෝධයත් එක්ක තමයි අපි රූපේ තේරුම් ගන්න. ඒකනේ බුදුරජාණන් බලන්න හොඳට කායानुපස්සනාවේ කායानुපස්සන භාවනාවේ තියෙන්නේ ආසාදේ පැත්තේ ආදීනව පැත්තේ. ඇයි මේ කය දෙතිස් කුණප වශයෙන් බලන්න කියනවා. මේ ආදීනවනේ. පඨවි ආපෝ තේජෝ වායු වශයෙන් බලන්න කියනවා. ඊළඟට මලකුණක් එක්ක ඔව් නව ආකාරයකට මේ මලකුණ ජරා ජීර්ණ වෙලා ගිහිල්ලා ගිහිල්ලා පස් වෙලා යන ආකාරය බලන්න කියනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ලෝක සත්‍යය ආදීනවේ බලන්නේ. සාමාන්‍ය ලෝක සත්‍යය පෙළඹෙන්නේ ආස්වාදයටමයි. ආස්වාදයේ ගැනමයි හිත හිතා සිටින්න කල්පනා කරන්නේ. අනික ආස්වාදයේ ගැන හිත හිතින්න අපි කැමති. මොකද ආස්වාදයෙන් ප්‍රබෝධමත් වෙන හිතක් අපි තුල තියෙනවා. මේ නිසාමයි අපි ඒකට ඇදිලා යන්නේ. නුවණ තියෙන කෙනා ඒකට අවස්ථාව දෙන්නේ නැහැ. නුවණ තියෙන කෙනා මහත් වීරියක් අරගෙන මේ ආස්වාදය වෙනුවට ඔව් ආස්වාදය හැටියට දකිනවා. ආදීනවය ආදීනවය හැටියට දකිනවා. අන්න එතකොට තමයි මේ කෙරෙහි නොවැල්මක් ඇතිවන්නේ. අන්න යා තමයි මේ කෙස්ලොම් නේදත් වලින් පිරිච්ච සමකින් වෙහිච්ච සියම්සට වලින් පිරිච්ච මේ ශරීරයේ ඒ ආකාරයම දැකලා විරාගී වෙන්නේ. හැබැයි ඉතින් මේක දර මම උදේ කියපු එක වගේම 100න් ඉන්න එක්කනට විතරයි පුළුවන්. 100 නැති එක්කනට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. 100 නැති එක්කන හැමතිස්සෙම කරන්නේ හිතේ ස්වභාවයක් තමයි පොඩි දෙයක් හරි සරාගී අරමුණක් එනවනම් ආස්වාද ජනක දෙයක් හිතට ඇති වෙනවනම් මේ හිතේකට ඇදිලා යන එක හිතේ ස්වභාවය. එතකොට අපිට තියෙන්න ඕනේ කායानुපස්සනාවක් චිත්තानुපස්සනාවක් මේ මෙබඳු දේවල් මේ සිතේ හටගන්නවා මේකයි මේ සිතේ ස්වභාවය කියලා දකින්ට නුවණක්. එහෙම නැත්නම් අපි හැමදේම මේ ආස්වාදයේ පස්සේ ගිහිල්ලා අන්තිමේදී ඉවර වෙන්නේ කො නිරේපදිලා. එහෙම නැත්නම් තිරිසන් අපායපදිලා. එහෙම නැත්නම් ප්‍රේත ලෝකයේ පදිලා. අපාය ගමනින් මෙපිට එයාට බේරෙන්නක් නෑ. ඉතින් මේ නිසා අපි මේ පංච උපාදානස්කන්ධය සිහි කිරීමේදී මේ රූපේ ආස්වාදේ ආස්වාදේ හැටියටත් රූපේ ආදීනිය ආදීනව හැටියටත් රූපේ නිස්සරණේ නිස්සරණ හැටියටත් අපිට දකින් දැකීමේ කුසලතාවය අපි විසින් දිනු කර ගන්නට ඕනේ. ඔබ හොඳට මතක තියාගන්න මේවා ඉබේ සිදුවන්නේ නැහැ. මේ සිදුවන්නේ සිය පිහිටවමින් සිය පිහිටවමින් සිය පිහිටවමින් කරන්න තිබෙන්නේ. හැබැයි හිතේ ස්වභාවය සිය පිහිටවනව වෙනුවට වෙන අනම්මනම් වල පැටලි පැටලි තියෙන එක. බාහිර අරමුණු වල ප්‍රශ්න වල ආකල්ප වල ඝට්ටන වල මතිමතාන්තර වල පැටලි පැටලි තියෙන ඕන තරම් කැමති සිය පිහිටව ගන්න අමාරුයි. ඉතින් මේ ස්වභාවයෙන් මේ ජීවිතේ තියෙන බව ඔබ තේරුම් ගන්න ඕන. එතකොට තමයි ඔබට මේ අවස්ථාව උදා කර ගන්නට පුළුවන් වන්නේ. දැන් අපිට රෝග පීඩා හැදෙනකොටත් අපි කල්පනා කරන්න ඕනේ මේක මේකේ මොකද්ද? ආදීනවයක් හැටියටම කල්පනා කරන්නට ඕන. මොකද අපි මේ ඉන්නවා මේ මල. එහෙම එකක් මේ ජීවිතය කියන්නේ. හොඳට බලන්න කියලා මේ මැරිච්ච අය ගැන සමහරු මැරිලා තියෙන ආකාරය අපි හිතලවත් නැති අය මේ ඉන්නවා මේ කතා කරගෙන මේ අපිට ආරංචින මැරුණා කියලා. එතකොට එහෙම ජීවිතයක් තමයි අපිට තියෙන්නේ. අපි මේ මහා ලෝකෙට අපි හිතාගෙන හිටියට අපිට හැමතිස්සෙම තියෙන්නේ මේ පෙනගුලියක් ඉවර වෙලා යනවා වගේ මේ රූපස්කන්ධේ අවසන් වෙලා යනවා. කායික වශයෙන් මේ ඇතිවන වෙනස්කම් මේ රූපේ ආදීනවය අපිට දකින්න ලේසි. මොකද ඒක ප්‍රකටව පේන එකක්. ලේසි කියලා කියන්නේ අපිට වමනානම් අපිට හිතලා හිතලා ඇති කරගන්න පුළුවන්. ලේසි ලේසි කියලා අප කිව්වට එහෙම ලේසියක් නෑ. අපිට පැහැදිලිව පේනවා මේක තියෙන ලේසියක් වෙන්නේ සිහිය පිහිටියත් විතරයි. අපි ලේසි කියලා කිව්වට ලේසි නෑ. සිහිය පිහිටියොත් විතරක් අපිට දිනු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. මේ රූපේ ආස්වාදේ ආස්වාදේ හැටියටත් ආදීනව ආදීනව හැටියටත් නිස්සරණේ නිස්සරණිය හැටියටත් අපි අවබෝධ කරපු දවසට ආය ආයමත් මේ ජාති ශරීර අපිට හම්බු වෙන්නේ නැත්තම් දිගින් දිගටම අපිට මේ විදිහේ ශරීර කියන්නේ දිගින් මොන මොන විදිහේ ශරීර හම්බ වෙද කියලා අපි කියන්නේ දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා රූපේ විතරක් නෙමෙයි වේදනා උපාදානස්කන්ධේත් ආස්වාදයේ ආදීනවය නිස්සරණය විමසලා බලන්න ඕන කියලා. රූපය ගැන ටිකක් තේරෙන ගුරුසුකයක් නිසා විදීම ගැන තේරෙන නම් සිහියම පිහිටවන්න ඕනේ. නැත්තම් විදීම ගැන ඉච්චර අල්ලගන්න අමාරුයි. විදීම හටගන්නේ කොහොමද? ඔව් ඇහැයි. දැන් ඇහෙන් නම් ඇහැයි රූපයයි විඥානයේ එකතු වීම නිසා තමයි විදීම හටගන්නේ. සැපක් වේවා දුකක් වේවා උපේක්ෂාවක් වේවා ඒවා හටගන්නේ ස්පර්ශයෙන්. එතකොට කනයි ශබ්දයයි විඥානයේ එකතු වීමෙන් තමයි විඳීම හටගන්නේ. නාසයයි ගඳ සුවඳයි විඥානයේ එකතු වීමෙන් තමයි විඳීම හටගන්නේ. දිවයි රසයයි විඥානයේ එකතු වීමෙන් දිවේ ස්පර්ශයෙන් විඳීම හටගන්නවා. කයයි පහසයි විඥානයේ එකතු වීමෙන් කය ස්පර්ශයෙන් විඳීම හටගන්නවා. මනසයි අරමුණේ විඥානයේ එකතු වීමෙන් මනසේ ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා. එහෙමනම් අපි මතක තියාගන්න ඕන දැන් විඳීම හට ගන්නකොට එතන විඥානීය ක්‍රියාකාරීත්වය තියෙන බව. එහෙනම් අපි සැප විඳත් විඥානීය ක්‍රියාකාරීත්වයක් කියන්නේ ස්පර්ශයෙන් මේක වෙන්නේ. දුකක් විඳත් විඥානීය ක්‍රියාකාරීත්වයක් තියෙනවා එතන. උපේක්ෂාවක් විඳත් එතන විඥානීය ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මේ නිසායි අපි සිහිය පිහිටවන්නේ නැති හැම වෙලාවෙම මේවාට අපි ඊටාම කලබල ලෙස ප්‍රතික්‍රියා දක්වන්නේ. සැප විඳීමක් ඇති වෙච්ච ගමන් අපි ඒකට ඇලුනා. දුක් විඳීමක් ඇති වෙච්ච ගමන් ඒකට අපි ගැටුණා. උපේක්ෂා වේදනාවක් ඇති වෙච්ච ගමන් රැවටුණා. මිසක් මේ මොකද්ද වුණේ කියලා අපි බලන්න තරම් සිහිය බලවත් නැහැ. සිහිය දිනු කරගත්තොත් අපිට ඒක කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි හොඳටම දන්නවා සාමාන්‍යයෙන් විඳින් ගන්න හිත යොමු කරන්න පුළුවන් වෙච්ච කෙනෙකුට අපිට සැප ඇති වෙන වෙලාවල් සැප විඳීම හැටියට දකින්න පුළුවනි. අපිට හිතේ තට ගන්නවා, කයේ තට ගන්නවා. එතකොට අපි ඇහෙන් රූපයක් දැක්කම අපි කියමු සැප විඳීමක් ඇති වෙන එක හිතට ඇති වෙන්නේ. එතකොට ඇහෙන් රූපයක් දැක්කම දුක් විඳීම ඇති වෙන්න පුළුවන්. ඒක ඇති වෙන්නේ හිතට. හිතින්ම සිටවිලි හිතේට සතුට වෙන අවස්ථාවක් නැද්ද? දුක් වෙන අවස්ථාවක් නැද්ද? මේ ඔක්කොම සිදුවන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යංග කියලා අපිට දැනීමක් වුමනයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ වේදනාවේ තියෙන මොකද්ද? ආස්වාදයක්, ආදීනවයක්, නිස්සරණයක්. මේ යම් විඳීමෙන් හටගන්න යම් සැපයක් සොම්නසක් ඇද්ද ඒක ආස්වාදයයි. මේ වේදනාව අනිත්‍යයි, දුකයි, විපරිණාම ධර්මයි, වෙනස් වෙන ධර්මතාවයට අයිති. මේක තමයි විඳීමේ තියෙන ආදීනවය. ඉතින් එහෙනම් මේ ආදීනව නුවණින් විමසන එක නම මොකද කරන්නේ? විඳීම කෙරෙහි තියෙන චන්දරාගය දුරු කරනවා. ඒක තමයි විඳීමේ නිස්සරණය. එතකොට මේ ආස්වාද ආදීනව නිස්සරණය අපිට මතක තියෙන්න ඕනේ. මේවා මෙන්න මේ දේවල් අපිට කරගන්න තියෙනවා කියලා. නැත්නම් අපි ඉබේ හිතාගෙන හිටියට ඉබේ අවබෝධ වෙන්නේ නැහැ. ඉබේ වැටෙන්නේ නැහැ. ඉබේ ධර්මයේ පිහිටන්නේ නැහැ. ඒ සඳහා අපි නිරන්තර සූදානමක් පවත්වන්නට ඕන. අන්න එතකොට තමයි අපට මේක තේරුම් ගන්න පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ මේක දීබුබුලක් හට අරගෙන බිඳිලා යනවා වගේ, ආයෙ ඊළඟ දීබුබුල හට ගන්නවා වගේ. මේ විඳීම කියන එක මේ ඇති වෙනවා, මේ නැති වෙනවා. සමහර විට අපිට සැප විඳීමක් ඇති වෙනකොට අපි හිතන්න පුළුවන් ඒක ස්ථිරවම තියෙනවා කියලා. ස්ථිර තියෙන්නේ නැහැ. ඒක නැති වෙලා යනවා. අපි ගත්ත සමාධියකින් ඇති වෙනවා කියලා සැප විඳීම. ඒ සමාධිය නැති වෙනකොටම ඒක ඉවරයි. කායික ඇති වෙනවා කියමු දුක් විඳීම. ඒ කය නැති වෙනකොට ඒක ඉවරයි. ඒ වෙනස් වීම, ඒ විඳිනකන් තියෙනවා. අපි ගමු තුවාලයක් හැදුණා. තුවාලය හැදුණොත් රිදිල්ල තියෙනවා. තුවාල සනීප වුණාට පස්සේ ඒ රිදිල්ල ඉවරයි. එහෙමනම් අපි හැමතිස්සෙම මේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් විඳීම හටගන්නේ කියන එක හොඳට මතක තියාගෙන සිටින්න ඕන. මොකද එතකොට තමයි අපට මේ සැප වේවා, දුක් වේවා, උපේක්ෂා වේවා විඳීමක් හටගත්තාම අපට මේකට හිතන්න අවස්ථාවක් ලැබෙනවා. මේක ස්පර්ශයේ නිසාම හටගන්න එකක් කියලා. ඔබට තේරෙනවද මෙහෙම කියනකොට මේක මේ බාහිර කෙනෙකුගෙන් බලලා අවබෝධ කරන්න පුළුවන් එකක් නෙවෙයි. තමා තුළම සිහිය පිහිටුවාගෙන මේක අවබෝධ කරන්න තියෙන්නේ. ඉතින් විඳීම ගැන නුවණින් විමසනකට විඳීමේ ආස්වාදයට කොච්චරනම් ඇලෙනවද අපි? අපි විඳීමේ ආස්වාදයට ඇලෙනවා. ආදීනව ඇති වෙන එකට අපි අඬනවා. නිස්සරණ වුණොත් අපි ඒකෙන් නිදහස් වෙනවා. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ විඳීම කියන එක අවබෝධ කළ යුතු දුකට අයිති එකක්. මේ රූපේ වගේ. එතකොට රූපය අයිති මොකේටද? අවබෝධ කළ යුතු දුකට. එතකොට විඳීම, වේදනා, ඒ දෙකම එකයි. විඳීම කිව්වත් එකයි, වේදනා කිව්වත් එකයි. මේ විඳීම අයිති මොකේටද? අවබෝධ කළ යුතු දුකට. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සංඥා උපාදානස්කන්ධය. සංඥා කියන්නේ හඳුනා ගන්නවා. ඇහෙන් අපි හඳුනාගන්නේ මොනවද? රූප. කනෙන් අපි හඳුනාගන්නේ ශබ්ද. නාහෙන් හඳුනාගන්නේ ගඳ සුවඳ. දිවෙන් හඳුනාගන්නේ රස. කයෙන් හඳුනාගන්නේ පහස. මනසින් හඳුනාගන්නේ අරමුණු. මේ සංඥාව ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒ කියන්නේ ඇහෙන් රූපයක් හඳුනාගන්න නම් ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙන්න ඕන. එහෙමනම් මේ හඳුනා ගැනීමටත් විඥානීය ක්‍රියාකාරීත්වය සම්බන්ධයි. කණෙන් ශබ්දයක් හඳුනා ගන්න නම් කණයි ශබ්දේ විඥානයයි එකතු වෙන්න ඕන. නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්න නම් නාසයේ ගඳ සුවඳයි විඥානයයි එකතු වෙන්නට ඕන. දිවෙන් රස හඳුනා ගන්න නම් දිවයි රසයයි විඥානයයි එකතු වෙන්නට ඕන. කයෙන් පහස හඳුනා ගන්න නම් කයයි පහසයි විඥානයයි එකතු වෙන්නට ඕන. මනසින් අරමුණු හඳුනා ගන්නට නම් මනසේ අරමුණු විඥානයයි එකතු වෙන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ මේවා අවබෝධ නොකරපු එක්කෙනාගේ සංඥාව තියෙන්නේ ප්‍රകൃති ස්වභාවයෙන් නෙමෙයි. කණ පිටහැරිලා ඔබ දැකලා ඇති මේ ඇම්බියුලන්ස් වල ඉස්සරහා තියෙනවා ගහලා ඇම්බියුලන්ස් කියලා කණ පිට හරවලා තියෙන්නේ. කණ්ණාඩියෙන් බලන්න ඕනේ පේන්න හරි පිට. අනේ වගේ මේකත් දහම් කණ්ණාඩියෙන් බලන්න ඕනේ හරි පිට පේන්න. නැත්තම් මේ සංඥාව පේන්නේ කණ පිට හැරිලා තමයි පේන්නේ. නමුත් මේකේ හොඳ පිටක් තියෙනවා. මොකද්ද කණ පිට? අපිට අනිත්‍යේ නිච්ච සංඥා. අනිත්‍ය උදේ ගැන අපි හඳුනාගන්නේ නිට්ටයි කියලා. අන්න කන පිට හැරිලා ඊළඟට දුක්ඛේ සුඛ සංඥා. දුක ගැන අපිට හඳුනාගන්නේ අපි සැප වශයෙන්. අසුභේ සුභ සංඥා. අසුභ දේවල් අපි හඳුනාගන්නේ සුභ වශයෙන්. අනත්ත්‍ය අත්ත් සංඥා. තමාගේ වශයෙන් පවත්ව ගන්නට බැරි දේ අපි හඳුනාගන්නේ තමාගේ වශයෙන් පවත්ව ගන්නට පුළුවන් කියන ආත්ම සංඥාවෙන්. ඉතින් මේ නිසා මොකද වෙන්නේ? අපි හැමතිස්සෙම මේ ඉලක්කය අපිට සාක්ෂාත් කරගන්න බෑ. ඒ කියන්නේ කන පිට හැරිච්ච දෙයක් නම් මේක. අපි හැමතිස්සෙම අල්ලන්නේ කන පිටින්ම නම් අපිට හැමදේම මේකේ විදිහටම හම්බ වෙනවා. දැන් මේ ජීවිතයේ දුක් විඳපු එක්කෙනා අහුවත් මෙයා කියනවා ඊළඟ ජීවිතේ සැප විඳින්න කැමතියි කියලා. සමහර මේ ජීවිතේ මෙහෙම ඉඳලා එයා ඊළඟ ජීවිතේ පතනවා එක එක විදිහට. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා, ස්වාමීනි මේ හිමාලයේ තියෙනවා කියලා අපිට අහන්න ලැබිලා තියෙනවා, පාතාල තියෙනවද කියලා. පාතාල තියෙනවා කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භයානක පාතාල වලට වඩා භයානක පාතාල තියෙනවද ලෝකේ? තියෙනවායි කිව්වා. මහාන භික්ෂුව, මේ ලෝකේ ඉපදීම කියන්නේ පාතාලට වැටෙනවා වගේ වැඩක්. ජරාවට පත් වෙනවා කියන්නේ පාතාලයකට වැටෙනවා වගේ වැඩක්. කායික වේදනා, මානසික වේදනාවට පත් වෙනවා කියන්නේ පාතාලයට වැටෙනවා වගේ වැඩක්. මරණයට පත් වෙනවා කියන්නේ පාතාලයට වැටෙනවා වගේ වැඩක්. එතකොට අපි අලීපදීම පතනවා කියන්නේ පාතාලිකට වැටෙනවා වගේ වැඩක්. මේක තමයි කියනවා ආර්ය විනී පාතාලය කියන්නේ. මේ ජාති ජරා මරණ සූක වැළපුණු දුක් දුම්නස්. ඒකට මොකද හේතුව? මේ ඉපදීම පිණිස පවතින දේවල් වලටම අපි ඇලුම් කරන්න පුරුදු වීම. දැන් රූප උපාදානස්කන්ධයේ ස්වභාවය මොකද? ආයම තිබඳු එකක් හදලා දීම ඇලුම් කරන තාක්කල්. වේදනා උපාදානස්කන්ධයේ ස්වභාවය ආයම විදීමක් කරාම යන එක. සඤ්ඤා උපාදානස්කන්ධයේ ස්වභාවය ආයමත් ඔවේ සඤ්ඤාවක් කරාම යන්නේ. ඉතින් අපි ඒ වෙනුවෙන් කියලා හිතාගෙන තමයි අපේ ජීවිතේ පුරාවට අපි හඳුනගන්න දේවල් අපි නිත්‍යයි කියලා හිතාගෙන ඉන්නවා. මේ නිසාම අපි දුක් විඳින ඉස්සරහට යනවා. දුක් විඳින කවදාවත් මේක පින්තුණි ඉවර වෙන්නේ අපි අවබෝධ කරන තුරු. අනිත්‍යදී අනිත්‍ය වශයෙන් අපට පේන්න පටන් ගත්ත දවසට අපි හිත හදා ගන්නවා මේක තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියලා. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙන්නේ මේකට ආස කිරීමක්මයි. නමුත් සාමාන්‍ය ජීවිත අපි හිත හදාගෙන තියෙන දැන් අපි ගම්මු අපි ලස්සන වීදුරු භාජනයක් අපිට හම්බ වෙනවා කියලා. ලස්සන වීදුරු භාජනයක්, ලස්සන වීදුරු කලයක් හම්බ වුණා කියමු. හැඩ දාපු මාළු කටයන් තියෙන වීදුරු කලක් දැන් මෙයා ඉනේ තියාගෙන නටෝ නටෝ යනවා. නැටවිල් වැඩිලා වීදුරු බැලුම් කලේ ලෙස්සල වැටුණා කියමු. මොකද වෙන්නේ? එතකොට විවිච්ච ගමන් දැන් ඒ අඩන්න පටන් ගත්තොත් ඒ වගේ දැන් දැන් ඒ වගේ දේවල් වලදී අපි කැඩුනාම අපි එවලම හිත හදාගන්නේ නැද්ද? දැන් අපි කිව්ව කලයක් කැඩුනා. කැඩිච්ච ගමන් අපි කරන්න දෙයක් වීදුරුවක් කැඩුනා. කැඩිච්ච ගමන් අපි කරන්න දෙයක් අපි හදාගන්නවා හිත. මේ වගේ මේ අනිත්‍ය සම්බන්ධයෙන් මේ අසකනනාසී දිවකය මනස හඳුන ගැනීම අනිත්‍ය වශයෙන් අවබෝධ කරගෙන හිටියොත් මේවා විනාශෙද්දි එයා මේක පස්සේ දුවන්නේ නැතුව මේක අතහරින්නේ කොහොමද කියලා සීය පිටුවාගෙන කල්පනා කරනවා. වෙන කෙනෙක් කරන්නේ එක නෙමේ. මේ අනිත්‍යදී අනිත්‍ය වෙනකොට අඬනවා, තැවෙනවා, පසුතැවෙනවා, අනේ මේක සනීප කරලා දෙන්නේ කොහොමද කියකි දුවනවා. අන්තිමට මේක අසනීපේ සනීප වෙන්නේ නැහැ කියලා තේරෙනකොට ඊළඟ ජීවිතේ හිත පිටුව ගන්නවා. නමුත් මේක අවබෝධ කරන්න කෙනෙක් කල්පනා කළොත් ඒ හැම දෙයක්ම නෝනින් දකින්න කල්පනා කළොත් අන්න එයා සීය පිටුවාගෙන බොහෝම සීයෙන් යුක්තෝය. ඒකේ නොවැළී සිටින්න කල්පනා කරනවා. පින්තුනි මේ ලෝකේ ජයගන්නේ අන්න එයා. නොවැළී සිටින්න කල්පනා කරන කෙනා. මේක ඇලියලී සිටින්න කල්පනා කළා කියලා අපට ලැබෙන ජයග්‍රහණයක් තියෙනවා නම් එනම් ඉස්ලාම් බුදුරජාණන් වහන්සේ තමයි ඒක පෙන්වා දෙන්නේ මහන්නේ මේ සංස්කාරයන් සමග ඇලී වාසය කරන්න කියලා. ඇලී වාසය කරමින් සිදුවෙන දුක් දුම්නස් පීඩා දන්න නිසාමයි බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ මහන්නේ මේ සංස්කාරයන් අවබෝධ කරන්න. මේ සංඥාව අවබෝධ කරන්න. සංඥාව ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක් වගේද? මිරිඟුවක් වගේ කියලා. ඒකෙන් මිරිඟුව කියලා කියන්නේ හොඳට කිට්ටු කරලා බලනකොට එහෙම එකක් නැහැ. හොඳට කිට්ටු කරලා බලනකොට එහෙම එකක් නැහැ. අන්න වගේ ඒ වගේ කියන මේ රූප සංඥා හඳුනගන්න රූප හඳුනගන්න ශබ්ද හඳුනගන්න ගඳ සුවඳ හඳුනගන්න රස හඳුනගන්න පහස හඳුනගන්න අරමුණු අපිට වමනා ඒ පිළිබඳව සිහිය පවත්වන එක. දැන් අවබෝධය කියන එක පින්වතුනි මේ බලෙන් අත දාලා මේ බතල හරනවා වගේ මඤ්ඤුක හරනවා වගේ ඇදලා ගන්න බෑ. අවබෝධ කියන එක එහෙම එන එකක් නෙමෙයි. සිහිය පිටුවාගෙන නුවණින් විමසීමක් විතරයි අපිට කරන්න තියෙන්නේ. ඒ කොටස තමයි අමාරු. සිය පිටුවාගෙන නුනි නිමසන එක. සිය පිටුවාගෙන තැම්පසෙටකින් නුනි නිමසන්න දක්ෂ වෙන එක්කෙනාට ඒක අමාරු එකක් නෙමෙයි. යා යම් වෙලාවක යා ඒක අවබෝධ කරනවා. අන්න ඒ නිසා අපි හොඳට කල්පනා කරන්නට ඕන මේක තම තමන් විසින් මේක බාර ගන්න ඕන. තම සමන් විසින් අදිෂ්ඨාන කර ගන්න ඕනේ. හැබැයි අපිට මේ ඔක්කොටම බාධා මේ හිත කලබලව පැවතීම. මේ හිතේ කලබල ගතිය සංසිඳුව ගන්න තියෙන එකම දේ තමයි සිහිය පිටුවා ගැනීම. සිහිය පිටුවා ගැනීමෙන්මයි හිත කලබල කරගන්න නැතුවම මේ ධර්ම මාර්ගය අපට දිනු කරගන්න තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ සංඥාව හොඳට නුවණින් විමසලා තේරුම් ගත්තොත් අපිට මේ සංඥාව කරේ නොමග යන්නේ. විශේෂයෙන්ම අපි මේ කායානුපස්සනාවේ, වේදනානුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ, ධම්මානුපස්සනාවේ දෙන්න ඕන. මොකද හේතුව හැම තිස්සෙම තිබෙන්නේ අවිද්‍යාපච්චා සංඛාර. මේ සංඥාව කියන එක චිත්ත සංස්කාරයක් නේ. ඒක අවිද්‍යාසහගතයි. එතකොට අවිද්‍යාසහගතව සංඥාවක් අපිට තියෙන්නේ. අවිද්‍යාසහගත විඳින් අපිට තියෙන්නේ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕන මේ සංඥාව අවබෝධ කරගන්නදී, සංඥාව කියන හඳුනගන්නදී අපි නිවැරදි විදිහට හඳුනගන්නේ හොඳට සීය පිටේවුවත් විතරයි. එහෙම නැත්නම් අපිට පේන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් පැහැදිලි එකක් නෙවෙයි. අපිට ඉතින් තේරෙන්නේ නැහැ. ඉතින් අපිට කාලා බීලා නිකන් ඔයෙ ඉන්න ඉතිනකට අපිට තේරෙන්නේ නිකන් අපි සැහැල්ලුවෙන් ඉන්නවා වගේනේ. නමුත් අපිට මේක හොඳට මේ කාරණේ හිතට අරගෙන හැබැයි මේක සරල විදියට කල්පනා කරන්න ඕනේ සංකීර්ණ විදියට නෙවෙයි සරල විදියට කියන්නේ අපි බොහොම සැහැල්ලු වෙන්න ඒක හිතට අරගෙන සැහැල්ලු නොවන මෙහෙවලා කල්පනා කරන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙමයි සැහැල්ලුවෙන් මෙහෙවලා තමයි කල්පනා කළේ අපිට තියෙන අරුබුදේ මම දකින්නේ ගොඩාක් වීරියමදි සමහර කෙනෙකුට වීරිය තියෙන ඒ වීරිය හසුරවන්න තේරෙන්නේ සමහර කෙනෙකුට වීරිය පාඩලෝ ගන්නවා ඒ නිසා මේ වීරිය කියන එක හොඳට හසුරව ගන්න පුළුවන් වෙනවා දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ අර තේරී ගාතාවල තියෙනවා පටාචාරාව භික්ෂුණීන්ට අවවාද දීලා තියෙන ආකාරය අපිට තේරෙනවා පටාචාරාවට හොඳට කියන්න පුළුවන් හැකියාවක් ඇති අයියාගේ ජීවිතයේ ඇතිවෙච්ච අරුබුදියා අන්තිමට දරුවෙක් නැති වුණා ස්වාමියෙක් නැති වුණා තවම් මේ මහපාරි දිව්වා දෙමාපිය නැති වුණා මේ ඔක්කොම මැද්දින් ජීවිතය අවබෝධ කරලා එයා හොඳට කියනවා ඇති මේ පැවිදිච්ච අයට ඉතින් කියලා පටාචාර තියෙනවා මේ මා අපි උනන්දු කෙරෙමි පටාචාර පටාචාර කියන දැන් යන්න ගිහිල්ලා වාඩි වෙන්න අතාරින්න එපා මේක දැන් පටන් ගන්න ඒ කිව්වා මෙයා හිතට අරගෙන කරනවා එතන තමයි හිත එකඟ කරගෙන දියුණු කරන්නේ ඉතින් මේ නිසා එබඳු ආකාරයට කියා දෙන්න කෙනෙක් වර්තමාන ලෝකේ එහෙමයි හොයාගන්න නැහැ අපිට කරන්න තියෙන මොකද්ද මේ ධර්මයේ සිහි කර කර අපි හිතාමතා මේ ධර්මයේ කරාම නිතර නිතර පැමිණෙන්න ඕන අන්න එතකොට තමයි යා ධර්මය අවබෝධ කරීමේ අවස්ථාව හිමි කරගන්නේ එහෙම නැත්නම් මේ අවස්ථාව අපිට අහිමි වෙලා යන්න තියෙන අවස්ථාව වැඩි ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව අඩුයි ධර්මය අහිමි වෙලා යන්න තියෙන අවස්ථාව වැඩි ඉතින් මේ නිසා අපි හොඳට මේකේ වෙනස අඳුන ගන්න ඕන ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව කවුරුවත් අපිට ගෙනත් දෙන්නේ නැහැ කවුරුත් අපේ වැඩ කටයුතු බාර අරගෙන ආ දැන් ඔයාට වැඩ වැඩි නේද එහෙනම් දැන් ඉතින් ওই ටික අපට දීලා ධර්ම අවබෝධ කරලා ඇස් තියෙන එහෙම කවුරුවත් බාර ගන්න කෙනෙක් නෑ මේක තිබෙන්නේ තමන් විසින්ම මේ ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව තමන් විසින් ගොඩනගා ගන්නට ඕන ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංස්කාර සංස්කාර උපාදාන ස්කන්ධේ බලන්න කිව්වේ උන්වහන්සේ කොයි ආකාරයෙන්ද ඔව් අරටුවක් සුවින මිනිසෙක් කෙහෙල් ගසක් දැකලා හිට මේ කේල් ගහ පතුරු ගහලා පතුරු ගහලා පතුරු ගහලා අරටුවක් හොයනවා නමුත් ඔහුට ඒ කේල් ගහෙන් අරටුව හම්බ වෙන්නේ නැහැ එතකොට මේ සංස්කාර උපාදාන ස්කන්ධේ බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ කොහොමද ඒක සංස්කාර වලට උන්වහන්සේ පාවිච්චි කරන නම් මොනවද චේතනා සංචේතනා කියලා චේතනාවට ගන්න එක වප්‍රත්‍යෙන්ද ඒත් ස්පර්ශයෙන් ඒ කියන්නේ ඇහෙන් රූපයක් දැකලා රූපය ගැන චේතනාවක් ඇති වෙන්න නම් ඇහෙන් රූපයයි විඥානයයි එකතු වෙන්න ඕනේ එහෙමනම් මේ චේතනාවටත් විඥානයේ ක්‍රියාකාරීත්‍ය සම්බන්ධයි දැන් බලන්න විදීමට විඥානයේ ක්‍රියාකාරීත්‍ය සම්බන්ධයි සංඥාවට විඥානයේ ක්‍රියාකාරීත්‍ය සම්බන්ධයි චේතනාවට විඥානික ආකාරිත සම්බන්ධයි. එතකොට කණින් ශබ්දයක් අහනකොට ඒ ශබ්දය ගැන චේතනාවක් ඇති වෙනවා. එතකොට කණයි ශබ්දයයි විඥානය එකතු වෙලා තමයි ශබ්දය අඳුනගන්නේ, දැනගන්නේ, චේතනාවක් ඇති වෙන්නේ. එතකොට රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ඔව් ගන්ධ සංචේතනා කියන්නේ නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙනවා. උනාට පස්සේ අඳුනගන්නවනේ මේ ගඳ සුවඳ ඊට අනුව චේතනාවක් ඇති වෙනවා ඒ 30%. ඊළඟට රස සංචේතන දිවයි රසයේ විඥානය එකතු වෙලා තමයි ඒ එකින් තමයි චේතනාව හටගන්නේ. එතකොට එතනත් විඥානයේ ක්‍රියාකාරීත්වය. ඊළඟට පොට්ටබ්බ සංචේතන කයයි පහසයි විඥානයයි එකතු වීමෙන් තමයි කය ගැන චේතනාව ඇතිවන්නේ. ඊළඟට ධම්ම සංචේතන මනසයි අරමුණේ විඥානය එකතු වීමෙන් තමයි අරමුණු ගැන චේතනා ඇතිවන්නේ. ඉතින් මේ චේතනා ඇති වුණාට පස්සේ ආ මොකද කරන්නේ? චේතනා පහළ කරලා මනසින් ක්‍රියා කරනවා, වචනින් ක්‍රියා කරනවා, කයින් ක්‍රියා කරනවා. මොකද වෙන්නේ එතකොට? ඔව්. විපාක විඳින්න හැදෙනවා එක්ක දිත්තදම වේදිනිය විපාක එහෙම නැත්නම් උපපජ්ජ වේදිනිය විපාක එහෙම නැත්නම් අපරාපරිය වේදිනිය විපාක දිත්තදම වේදිනිය විපාක කියන්නේ මේ ජීවිතේදීම විපාක දෙනවා ආ උපපජ්ජ වේදිනිය විපාක කියන්නේ ඊළඟ ජීවිත විපාක දෙනවා අපරාපරිය වේදිනිය කියන්නේ උපාදී විපාක දෙනවා මේ පසුගිය දවස්වල මට කියවන්න හම්බුණා කර්ම විපාක ගැන පොතක් ඒ මහාචාර්යවරයෙක් ඒක ලියලා තියෙන බොහොම හොඳට කරුණ දක්වලා තියෙනවා ඒකේ තියෙනවා මේ එයා පරීක්ෂණයක් පවත්වලා 1970 ඉඳලා 1990 දක්වා අවුරුදු 20ක කාලයක් පුද්ගලයෝ අපරාධ සාපරාධී ක්‍රියාවලියදීච්ච පුද්ගලයන් 48 දෙනෙක් ඒ අවුරුදු 20 ඇතුළත ඒ සියලු දෙනාම මැරිලා ඒ පරීක්ෂණයට සම්බන්ධ වෙච්ච පිරිස මැරිලා තියෙන ඒගොල්ලෝ කරපු අපරාධ වලට අනුකූල ආකාරයට දැන් එකක තියෙනවා එක පුතයි ලේලි එකතු වෙලා ලේලි කියලා තියෙනවා මෙහෙමයි අම්මා නම් තියාගෙන ඉඳලා බෑ අම්මා මේ ගෙදර ඉන්නවා නම් මම මේ ගෙදරින් යනවා අන්තිමට ලේලි ලේලිගේ බහට එකග වෙන්නේ පුතාට සිද්ධ වුණා ඊට පස්සේ ලේලි යෝජනාවක් කරලා තිනු අපි අම්මව ගිහින් බොරු වලක දාමු. අර සත්තු අල්ලන්නේ අර යට අර වල වල හාරලා ඒ වලේ තියනවලු ගහලා යටට උල් ගහලා තියනවලු. ගල කොළඩු ගාලා උඩින් වහලා තියනවා. ඉතින් අම්මට කියලා තිනු අම්මේ අපි ගමේ යන්න කියලා. අම්මා අනේ බෑ බං අම්මට ගම යන්න බල ඵලයල්ල කියද්දි කියද්දි. අර ඉතින් ලේලි කියලා ඉතින් හරි ආදරෙන් කියලා අම්මේ ඉතින් හරි නෑනේ ඉන්නේ එක බලලා යමු දරුවෝ මං හදලා දෙන්නම් අග්ගලා ඕන ඉතින් දැන් මේ එතන අම්මට හිතෙන්නේ මේ ලේලි හප්පා ලේලි පොඩ්ඩ කියනවනේ කියලා ඉතින් ඕන ලෑස්ති වෙලා ගියා දැන් මේ අම්මව දැක්කගෙන ඉන්නේ කොහටද බොරු වලට කැලේ මැද්දෙන් අරගෙන ගිහිල්ලා බොරු වලේ දාලා අම්ම බොරුවට ගියන් පස්සේ මේගොල්ලෝ ගෙදර ආවා ගෙදර ආවට පස්සේ දැන් මේගොල්ලෝ සද්ද නැතුව ඔන්න ඉන්නවා. ඉතින් අම්මා දවස් ගානක් ඒකේ කිඳිරි ගා ඉඳලා ඉඳලා එහෙම මෙරිලා. කොහොම හරි ගමේ මිනිස්සු ආනෝ කෝ අම්මා කියලා. අනේ අම්මා හරි අකී කරු අපි එපා කියද්දි ඔන්න ගම යනවා කියලා ගියා. එපා කියද්දි ගියේ කියනවා. ඔන්න ඊට පස්සේ ආරංචි වෙනවා අම්මා ගමේ ගිහිල්ලා නෑ අන්න වලක වැටිලා මෙරිති මේ දින්න ගිහිල්ලා වැළපිලා දැන් මිනිය ගොඩ අරගෙන ගෙදර ගිනල්ලා බොහොම ජයට ඉතින් පාසි කූලේ බොහොම ජයට පාසි කූලේ දීලා දැන් ඉතින් පින් අනුමෝදන් කළා ගුණ කියලා දැන් ලේලි අඬනවා සුමානෙයි දෙකයි පුතාට පිස්සු හැදුනා පිස්සුවෙන් මොකද වුනේ මෙයා රෑ ගියා මෙයා වැටුණා ගිහිල්ලා බොරු වලක ඊට පස්සේ මොකද වුනේ අන්තිමේදී හොයාගත්ත බොරු වලේ වෙලා මැරිගිනවා කියලා ඊට පස්සේ ලේලි තනියම ජීවත් වෙනවා ලේලි දවසක් රෑ ගියා ලේලිත් බොරු වලේ වෙලා මැරිලා තියෙනවා බලන්න ආනන්තරී පාප කර්මයක් කරලා මේව සංස්කාර බලන්න මේ රැස් කරන ආකාරය අපි සංසාරේ කොච්චර නම් ආනන්තරී පාප කර්ම කරලා ඇද්ද අපි කොහොමද දන්නේ අපිට කරපු කර්ම වල මොන මොන දේවල් ඉදිරි විපාක දෙන්න තියෙනවද කියලා අපි දන්නවද අපේ පිටිපස්සින් ආපු දේවල් අනාගතයේ අපිට කොයි කොයි ආකාරයට විපාක දෙන්න තියෙනවද කියලා අපිට පේනවද පේන්නේ මේ චේතනා පහල කර කර අපි හිතෙන් ක්‍රියාත්මක වෙනවා අපි වචන වලින් ක්‍රියාත්මක වෙනවා අපි කායික ක්‍රියා වලින් ක්‍රියාත්මක වෙනවා අපි දන්නේ කොයි කොයි ආකාර විපාක විඳ විඳද අපිට මේ යන්න තියෙන්නේ කියලා. ඉතින් මේ මේක තමයි මේකේ ස්වභාවය. ඔබට මතකනේ දැන් අර මේකේ මේ මේක හොඳට නුවණ පාවිච්චි කරේ නැත්තම් මේ නිස්සාර වූ සංස්කාර රැස් කර කර රැස් කර කර කෙලවරක් නැති දුකක් කරා යන්නේ 100 පිටවන් නැති වුණාට පස්සේ හොඳට පේනවා අපි 100 පිටීවොත් විතරයි මේ හිත ගැන කය ගැනත් වචනය ගැනත් යම්කිසි හැසිරවීමක් කරන්න පුළුවන්. සිය පිටුවේ නැත්තම් එහෙම නැහැ. හිතට හිතනේව හිත හිත හිත හිත ඉන්නවා. කටට එනේව කී කී කී කී ඉන්නවා පාලිමිටි වගේ. එහෙම නැත්තම් කායට හිතෙනව හිතෙනව කරනවා. ගහ බංකුවම ගහන්න හිතෙනවා. ඇන බංකුවම අනින්න හිතෙනවා. එතකොට මොකද මේ? අන්තිමට ඉතුරු වෙන්නේ මොකද්ද? අන්නේ ටික ඉතුරු වෙනවා. ඒකනේ තේමී කුමාරයා. තේමී ජාතකයේ තියෙනවා තේමී කුමාරයා. මාස 6යි පියාගේ ඔඩොක්කුවේ වාඩි වෙලා ඉන්නකොට පිය රජුරු ගාවට මේ දඬුවම් ලබාපු කෙනෙක් හොරෙක් එක්කන් ආවා. පිය රජුරු නියෝගයක් කළා මේකගේ අත් දෙක කපාපන්, කකුල් කපාපන්, මෙන්න මෙහෙම වද දීපන් කියලා නියෝග කළා. මේක ඇහුණ මේ ඔඩොක්කුවේ හිටපු පොඩි කුමාරයාට. එතකොට මෙයාට ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. ඒ කියන්නේ එයාගේ පූර්ව ජන්මේ මතක් වෙන්න පටන් ගත්තා. මතක් වුණා මම කොහේදලද මේ ආවේ. එතකොට යා කල්පනා වුණා 80,000ක් නිරේ පැහිලා පැහිලා තමයි මිනිස් ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඒ 80,000ක් නිරේ පැහෙන්න හේතුව මොකද? අවුරුදු 20ක් දේශපාලනය කළා. එතකොට බලන්න මේක අඬ පෙර ගහගෙන ස්පීකර් බැඳගෙන යන ගමන අවසන් වෙන්නේ කොහෙන්ද කියලා. එතකොට අපිට පැහැදිලිව පේනවා. එතකොට තේමී කුමාරයාට මොකද වුනේ? තේමී කුමාරයා ගොළුෙක් වගේ හිටියා, බීරෙක් වගේ හිටියා, කොරෙක් වගේ හිටියා. අදිෂ්ඨාන පාරමිතාව පුරලා තින්නේ පුරපු කාලයක්කේ. ඉතින් නොයෙක් ආකාරයෙන් කල්පනා කරලා තින්න රජුර මේක මෙයාගෙන් මේ කතා කරවන්න හරි ගස්සලා තිනවා. අන්තිමේදී රජුර මේ අවුරුදු 16 වෙනකම් මේ ළමයා හදලා 16 දිනීම කළා තිනවා. මට මේ කොරෙක් ගොළුෙක් බීරෙක් තියාගෙන වැඩන්නේ මේක ගිහින් පණ පිටින් වල්ලපන් කියලා. සේපි අරගෙන ගියා. ගිහිල්ලා වල්ලන්න හදනකොට අන්නේ වෙලේ කතා කළේ කුමාරයා. කතා කරලා කිව්වා මට හොඳට කතා කරන්න පුළුවන්. මට හොඳට කන් ඇහෙනවා. මට හොඳට ඇවිදින්නත් පුළුවන්. මට ජාති ස්මරණී පහළ වුණා. මේ රජකම් කරන්න ගිහිල්ලා මං විදූපු දේවල්. මම දැන් ඉතින් කෙලීම යනවා කිව්ව කැලේටයි. ඉතින් ඒ කියන්නේ ඒ කාලේට කියා දෙන්න කෙනෙක් නැහැ නේද? ඒ වගේ ಜಾති ස්මරණයක් කෙනෙකුට පහළ වුණොත් කොහොමද ගැලවේ? එමුන් නැත්තම්. ඉවරනේ. ඉතින් ඒ නිසා ඒ අබුද්ධෝත්පාද කාලවල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබිච්ච කාලවලදී අපි ගොඩාක් කල්පනා කරන්න ඕනේ මේ සංස්කාරයන් මේ චේතනා පහළ කර කර මේ රැස් කරන කර්මයේ ස්වභාවය තමයි මේක විඳු විඳු විඳු විඳු විඳු විඳු යන්නේ. ඒක අවසන් වෙන දවසක් නැහැ. අවසන් වෙන්නේ අපි සිහිය පිහිටවලා නුවණ පිහිටවලා මේ සංස්කාරයන්ගේ ආස්වාදයත් මේ සංස්කාරයන්ගේ ආදීනවයත් මේ සංස්කාරයන්ගේ නිස්සරණයත් අවබෝධ කරපු දවසටයි. මොකද මේක තියෙනුනේ කරන කලට පව් මිහිරිය මීසේ විදින කාලට දුක් දැඩි වෙයි ගිනිසේ. අන්න ඒ නිසා මේක කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මදුවා මඤ්ඤති බාලං යාව පාපා නපච්චති යදාච තප්පති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. අඥාන නුවණ කල්පනා කරන්නේ නැති කෙනා පව් කරනකොට ඒ පව් යාට මොනවා වගේද? මේ පැණි වගේ. යාව පාප නතප්පති මේ පව ඵල නොදී තිබෙනතා. යම් දවසක ඵල දෙන්න පටන් ගත්තාමයි එයා දුකටපත් වෙන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කිරිමිදින වගේ ඉක්මනට පව විපාක දෙන්නේ නැහැ කියලා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පව කරන මිනිස්සුන් වෙන්නේ හොඳට වෙයි. කෝ විපාක දුන්න. ඒ කියන්නේ අපරෝණේ විපාක දෙන්න ඕනේ. පවුට නැති නෙමෙයි. අපි හිතාගෙන පවු කරපු ගමන් ඉවලම එහෙම නෑ. ඒකේ ඒ විදිහට විපාක දෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ වදාළේ කිරිමු දෝනෝ වගේ නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. මේක සිද්ධ වෙන්නේ අලුයට ගිනි වගේ කියනවා. අලුයට ගිනි වගේ තිබිලා වෙලාවට ඒක ඇවිලිලා වෙලාවට ඇවිලිලා එනවා. ඒකයි මේ සංස්කාරයන්ගේ ස්වභාවය. එතකොට කෙනෙක් පවක් කළාට පස්සේ ආ ඒක විපාක දෙන එකක් නෑ කියලා අපි හිතාගෙන හිටියට ඒක අලුයට ගිනි වගේ තියෙනවා තිබිලා ඒ අවස්ථානුකූලව තමයි ඒක මතු වෙලා එන්නේ. ඒ අවස්ථාව අපි කවුරුත් දන්නේ නෑ. ඒක කර්ම නියාමයට අයිති එකක්. කර්ම විපාකයටයි තියෙන්නේ. ඒක කර්ම විපාකයේ විසින් කම්ම විපාකෝ අචින්තියෝ කියනවා. කර්මයේ විපාක දීම හිතලා අවසන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා ඉබඳු ආකාරයට මේ චේතනාව හැදෙන්නේ මේ සංස්කාර හැදෙන්නේ. ඒ නිසා මේකේ ආදීනවමයි සලකන්න තිබෙන්නේ මේ සංස්කාර අනිත්‍යයි දුක්ඛයි විපරිණාම තමයි. මේක කිසි තේරුමක් නැති ගමනක් අපි මේ සකස්්‍යවි යන්නේ කියලා නුනේ විමසීමසයා වරදට යමුවෙන් නැතුව මේක සංවර කරගන්න කල්පනා කරන්න ඕන. ආන්නේ වෙ නැතුව මේකේ ගැළවිල්ලක් අපිට ලබා ගන්න බෑ. එතකොට රූප උපාදානස්කන්ධි, වේදනා උපාදානස්කන්ධි, සංඥා උපාදානස්කන්ධි, සංස්කාර උපාදානස්කන්ධි. ඊළඟට විඥාන උපාදානස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිබෙන්නේ මේ විඥාන හය. හය ආකාර විඥානය. මොනවද? ඇසේ විඥානය, කනේ විඥානය, නාසයේ විඥානය, දිවේ විඥානය, කයේ විඥානය, මනසේ විඥානය කියන මේ හය ආකාර විඥානය. මේක විජ්ජාකාරයක් වගේ, මායාකාරයක් වගේ, මැජික් එකක් වගේ. මේ විඥානයේ ක්‍රියාකාරීත්වය තමයි අපිට හඳුනගන්න බැරි. ඒ නිසාමයි අනිත් ඔක්කොම හඳුනගන්නත් බැරි. හැබැයි ඉතින් අපි මේ දිහා බලන්න ඕනේ තමන්ගේ දෙයක් දිහා බලන ආකාරයට නෙවෙයි. අපි හිතේ ක්‍රියාකාරීත්වය බලන්නත් ඕනේ මේ හේතුඵල ධාමයෙන් අටගත්තු බාහිර දේක් බලනවා වගේ. අන්න එතකොට තමයි ටික ටික අපිට මේක හඳුනගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි අපිට ටික ටික මේක තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙන්නේ මේ ආකාරෝ දෙයක්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ විඥානයේ කුමක් ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියලාද? නාම රූප පත්‍ය කියලා. නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්න විඥානය. ඒ කියන්නේ දැන් ඇහෙන විඥානය හටගන්නේ දැන් ඇහැ හැදලා තියෙන්නේ මොකේද? නාම රූපයෙන්. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත ඇහිමයි විඥානය හටගන්නේ. එතකොට මේ විඥානයට පාදක වෙන්නේ නාම රූප. මේ ආයතන හයේම විඥානය හටගන්නේ ඒ ආකාරයෙන්. එතකොට අපි ඒක හොඳට සිහිනුවණින් විමසන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට මේ අවබෝධ කරගන්න ඕමන ආකාරයට අපි ශ්‍රද්ධාව පිටවන්න තියෙන එකයි. ලෝකෙ කිසි කෙනෙක් මේ විදිය දෙයක් මේ ජීවිතේ තියෙනවා කියලා කියන්න දන්නේ නැහැ. ලෝකෙ කවුරුවත්ම දන්නේ නැහැ බුදුරජාන් වහන්සේ අර. උන්වහන්සේ තමයි දන්නේ මේ ජීවිතේ මේ වගේ එකක්, මේ රූපේ මේ ආකාරයයි, මේක විඳීම තියෙනවා විඳීම මේ ආකාරයයි, හඳුනා ගැනීම කියලා එකක් තියෙනවා ඒක මේ ආකාරයයි, ඊළඟට සංස්කාර තියෙනවා ඒක මේ ආකාරයයි, විඥානය මේ ආකාරයයි කියලා ඒක නුවණින් විමස විමස බුදුරජාණන් වහන්සේ තමයි අවබෝධ කළේ. අවබෝධ කළා තමයි උන්වහන්සේ කියලා දුන්නේ. එමණ යම් දවසක අපි මේ ජීවිතය අවබෝධ කරනවා කියලා අවබෝධ කරගෙන තියෙන්නේ ඌවා. අපි අවබෝධ කරනවා කියලා අවබෝධ කරගන්න තියෙන්නේ කය ගැන, ඊළඟට විඳීම් ගැන, ඊළඟට සංඥා ගැන, සංස්කාර ගැන, විඥානය ගැන. මේ විඥානය නැමැති මායාවට අහුවෙච්ච එකිනා මේකෙන් ගැලවෙනවා කියන කරුණ ලේසි එකක් නෙවෙයි. පින්තුණී අපි මිනිස් ලෝකෙට අරගෙන ආවිත් මේ මායාකාරී විඥානයේ ක්‍රියාකාරීත්වය. අපි අපාය අරගෙන ගියේ මේ විඥානයේ ක්‍රියාකාරීත්වයමයි. අපි නිරේත ගිනිච්චෙත් මේ ක්‍රියාකාරීත්වයමයි. අපි පෙරේත ලෝකෙට ගිනිච්චෙත් මේ ක්‍රියාකාරීත්වයමයි. අපි දිව්‍ය ලෝකෙට ගිනිච්චෙත් මේ ක්‍රියාකාරීත්වයමයි. අපිට කෙලවරක් නැති දුකක් කුරුම කරලා තිබෙන්නේ මේ පංච උපාදානස්කන්ධයේ පැවැත්ම විසින්. එහෙනම් අපි නුවණ පාවිච්චි කළා විට මේ පංච උපාදානස්කන්ධි මේ සකස් වෙන ආකාරය වෙනස් කරන්නට ඕන. ඒ වෙනස් කරන්නේ මොකින්ද? අපි සිහියෙන්මයි. සිහියෙන්ම පාවිච්චි කළා, සිහියම පාවිච්චි කළා, වීරිය පාවිච්චි කළා, නුවණ පාවිච්චි කළා. අපි මේක අවබෝධ කරන්න ඕන. අවබෝධ කරනකට තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ විඥානේ දකින්න කිව්ව මොන වගේද? මේක දකින්න කිව්ව විඥානේ යකඩ උලකින් ඇනුම් කනවා වගේ. ඔව්, මේ බුදුරජාණන් වහන්සේ පින්නා හොරෙක් රජ්ජුරුව ගාවට එක්කන් ගිහිල්ලා ඒ සේවකයෝ කියනවා දෙවියන් වහන්සේ මෙන්න ඒ හොරා මේකට කැමති දඬුවමක් දෙන්න ඉතින් රජුරු නියම කරනවා මොකද්ද ඔව් උදේ වරුවට ඔව් උල් 100ක් අන්නපන් කියනවා ඉතින් උදේ ආරෙ උල් 100ක් අයිනවා රජුරුන්ට දවල් මතක් වෙනවා මතක් වෙලා අහනවා කොහොමද අර හොරා ඉන්නවද සාම් පණ තියෙනවා කියනවා එහෙනම් අන්නපේ කියනවා තව 100ක් එතකොට දැන් රජුරුන් රෑත් මතක් වෙනවා රෑන කොහොමද අර හොරා ඉන්නවයි කියන ආ තව 100ක් දීපන් කියනවා එතකොට උල් කීයද? උල් 300කින්. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා මිනිස්සෙකුට උල් 300ක් වැඩිම කොහොමද කියලා අහනවා. අනේ භාග්‍යතුන් වහන්සේ එක උලක් වැදුනත් ඇති කියනවා. ආන්නිය වගේ දකින්න කියන විඥානේ. අපිට එහෙම දෙලා තියෙන. අපි මේක සම්පූර්ණ හිතින් වැළඳගෙනනේ. අපි මේක හිතින් වැළඳගෙන තියෙන්නේ මේ විඥානේ තියෙනනේ ආස්වාදයක්. ආස්වාදි මොකද්ද මේක? අපි හිතින් මව මව මව මව වින්දනයක් ලබනවා අපි ආශ කරන දේවල් හොඳට හිතලා බලන අපි හිතට ඇති වෙන සිටිවිලි වලට අපි කොච්චර බැඳිලාද කියලා සමහරවිට අපිට සිටිවිලි ඇති වෙන අපි කැමති නෑ ඒව ආශ කළ වෙන ඒවා හිතන්න අපි කැමති ඒකම හිත හිත ඉන්න එතකොට අපි මේ අදාළ දේවල්ම නිර්මාණය කරනවා හිතින් විතක්ක ਵਿਚාර හදා හදා අපි නිර්මාණය කරනවා එතකොට නිර්මාණය කර කර අපි ඇලෙනවා ඒවට අපි මේ පිටස්තරය දෙද්දියා බලනවා වගේ බලන්නේ මේ නිසා මේ පංච උපාදාන ස්කන්ධයට අපි වසඟ වුණේ ඉතින් මේ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන නොමග ගිය ශරීරයක් නොමග ගිය හිතක් කය ලෑස්ති තාස්වාදේ පිනිස මනස ලෑස්ති තාස්වාදේ පිනිස හැබැයි මේ දෙකම ආදීන බවට පත් වෙනවා කය දිරාගෙන ගිහිල්ලා උත්පල වෙද්දී හිත වෙනස් වෙද්දී අපි මවාගත්තු එක තමයි අපි රඳවන්න හදන්නේ මවාගත්තු එක රඳවන්න බෑ මවාගත්තු එක රඳවන්න බැරි වෙනකට අපි ආයෙ වෙන කයක එල්ලෙනවා වෙන හිතක එල්ලෙනවා එල්ලිලා අපි ඊට පස්සේ එතනත් මේ වැඩේම කරගෙන යන්න කල්පනා කරනවා ඒ මවාගත්තු නැවිල්ල මේ හිතෙන් නැති වෙන්නේ මේ පංච උපාදානස්කන්ධේ මනාකුට අවබෝධ කරපු දවසට මේ පංච උපාදානස්කන්ධය එතකොට පංච උපාදානස්කන්ධය කිව්වේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන මේ කියන පංච උපාදානස්කන්ධය නියම විදියට අපි අවබෝධ කරපු දවසට ආන්න එතකොට තමයි අපි සම්පූර්ණයෙන්ම නිර්වෘල් මිනිස්සු බවට පත් වෙන්නේ අවුලක් නැති අය බවට පත් වෙන්නේ සැහැල්ලු බවට පත් වෙන්නේ දුක් දුම්නස් නැති අය බවට පත් වෙන්නේ පින්වතුනි අපිට තේරෙන්නේ නැතුණාට අපි ගොඩාක් දුක් විඳින්නේ හිතින්. අපි මේ කායික වශයෙන් දුක් විඳတာ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කායික වශයෙන් තියෙන දුක තමයි බලවත් කියලා. අපි ගොඩාක් දුක් විඳින්නේ කායික වශයෙන් නෙමෙයි. මානසික වශයෙන් අපිට ප්‍රශ්න ගොඩාක් තියෙන්නේ. ඒ නිසා මනස නිරවුල් නම් අපි ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්නාසි යම තිස්සෙම ඒක ඉලක්ක කළි. උන්නාසි ලෙඩ වෙච්ච අයද මොකද්ද වදාලි. කය ලෙඩ වුණාට කමක් නැහැ. හිත ලෙඩ කරගන්න එපා. බලන්න කොච්චර සරලද කියලා ඒක. අපිට වෙලා තියෙන අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්නෙ. ප්‍රයෝජනෙ ගන්න නැත්නම් මේක තේරෙන ආකාරයට කියන්න පිරිසක් නැහැ. ඒ නිසා ගොඩාක් දුරට වෙන්නේ. විවිධ විවිධ අර්ථ දිදී මේක පටලවනවා මිසක් මේක සරල විදියට බලන්න උගන්නන්නේ. නමුත් හොඳට පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දියුණු කරගත්ත පොදු ජනතාව. ඒ කාලෙත් එහෙමයි. පොදු ජනතාව තමයි මේක අවබෝධ කරන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ධර්මයේ අදත් අපිට අවබෝධ කරන්න පුළුවන්. මොකද මේ ධර්මයේ පැහැදිලිව තියෙනවා. බුද්ධ දේශනාවේ පැහැදිලිව තියෙනවා. එතකොට ඒක අපි හොඳට නුවණින් විමසීමස 100ෙන් විමසීමස බලන්න පුරුදු වෙනකොට අපිට ටික ටික සමාධියක් දිනු කරගෙන ප්‍රඥාවක් දිනු කරගෙන අපිට මේක දිනු කරගෙන යන්න පුළුවනි. හැබැයි අපි හොඳට නුවණ කල්පනා කරන්න ඕන. නුවණ පාවිච්චි කරන්න ඕන. මොකද මේ ජීවිතේ මේ ලැබිලා තිබෙන්නේ අපිට දුර්ලභ අවස්ථාවක් බව අපි තේරුම් ගන්න ඕනි. ඒක ඒ නිසා බාහිර දෙයට යොදන කාලේ අපි පුළුවන් තරම් අඩු කරගෙන ධර්මයට යොදන කාලේ වැඩි කරගන්න ඕනේ. අපි හිතේ ස්වභාවයක් තමයි සිය පිහිටවා ගන්න හොඳට පුරුදු වුණාම නම් ගැටලුවක් වෙන එකක් නෑ. ඊට කලින් ස්වභාවයක් තමයි සිය පිහිටවා ගන්නව නෙමෙයි අපි කරන්නේ. අපි කරන්නේ මේ බාහිර තියෙන ඔක්කොම මේ ලටපටස් ටික ඔක්කොම හිත ඇතුලේ පුරවගෙන ඉන්න එක. අපි ඒක ඔක්කොම හලන්න ඕනේ වැඩක් නෑ කියලා. ඉබේ හැලෙන්නේ අපි ඒකට අවධානය යොමු කර අතාරින්න ඕනේ. එතකොට තමයි අපිට ටික ටික ටික මේක දිනු කරගන්න හම්බ වෙන්නේ. ඒ නිසා මේ ලෝකේ ප්‍රශ්න හැමදෑම තියෙනවා. ඒවා විසඳන්න බෑ අපිට. සමාජ ප්‍රශ්න හැමදෑම තියෙනවා. ඒවා විසඳන්න බෑ අපිට. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් සමාජ ප්‍රශ්න තිබුණා. රජවරු ගහගත්තා. යුද්ධ තිබුණා. කෝලහල තිබුණා. ප්‍රශ්න තිබුණා. නොයෙක් ආකාර එක තැනක තියෙනවා. අර එක ගමක ගමක්ම ගහගත්ත මේ විසගණ බෙදා ගන්න. ගම් දෙකක් ගහගත්තා. ඉතින් ඒ කාලෙත් එහෙමයි. ඉතින් මේ කාලෙත් එහෙමයි. ඒ නිසා මේ ප්‍රශ්න කියන ඒවා මේ මඩ වගුරු තිබෙන්නේ මේ ගෙවල් ඇතුළේවත් පාර්ලිමේන්තුවේවත් නොවේ. කොහෙද තියෙන්නේ? හිතවල. ඉතින් මේ හිත පිරිසිදු කරගත්තොත් අපි මේ මඩ වගුරුම නෙළුමක් උපදවා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේක අපි ධර්මයේ ඇසිරීමෙන්මයි කරන්න තිබෙන්නේ. එමණුත් වෙන කිසිම ක්‍රමයකින් කරන්න බෑ. ලෝකයේ යුද්ධ තියෙනවා. දැන් මේ ජීවිතය අපි බලමු. අපි යුද්ධ කීයකට මුහුණ දුන්නද නේ? 71 තිබුණ කැරැල්ලක්. ඒකට මුහුණ දුන්නා. 89 තිබුණ කැරැල්ලක් මුහුණ දුන්නා. අවුරුදු 20 ගණන් තිස්සේ මේ LTT ප්‍රශ්නෙට මුහුණ දෙනවා. ඊට අමතරව නියන් එනවා. ඒකට මුහුණ දෙනවා. ගම් වතුර එනවා. ඒකට මුහුණ දෙනවා. ඊළඟට ඔන්න ඩෙන්ගු වෙනවා. මෝන දෙනවා. කරන්න දෙන්නේ මේ පරිසංවේ يعني මදුරුවෙක්වත් කන්න නොදී පරිසං කරගෙන යන්න වෙනවා. ඒ මදුරුවෙක් කෑවොත් ඒ මදුරුවක එතකොටත් ඉතින් එක මදුරුවෙකුට පුළුවන් මේක ඉවර කරන්න. ඉතින් ඒ නිසා අපි මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි උස මහතට හිටියට ඔව් මේ අඟල් භාගයක මදුරුවෙකුට පුළුවන් අපි කොච්චර විටමින් ගත්තත් කොච්චර කෑවත් ඉවර කරන්න පුළුවන් අඟල් භාගයේ මදුරුවන්ට. ඒ නිසා ඒ බඳු ජීවිත තමයි මේ තියෙන්නේ. ඉතින් අපි හොඳට අවබෝධ කරගෙන මේ ජීවිතය අහිමි වෙන්න කලින් හොඳට සිහිය දිනු කරගෙන අදිෂ්ඨාන කරගන්න. ඒ කියන්නේ වමනාවක් ඇති කරගන්න. නිකන් අදිෂ්ඨාන කියන්නේ පැතුමක් නෙමෙයි මම මේ. පැතුමක් නෙමෙයි මම මේ කියන්නේ. මේ කියන්නේ ඉලක්කය කරා යන්න වමනා කරන යම්කිසි ඍජු හැඟීමක් හිතට ගන්න ඕනේ. තමන්ගේ ඉලක්කය කරා යන්න මම මේක කොහොම හරි කරනවා කියලා. අන්න එයා ඒක හැබැයි ඒක එහෙම හිතට අරගත්තට පස්සේ මම උදේ ඔබට කිව්ව මතකද මොකද්ද? ඒක අඬබෙර ගහගෙන යන්නේ නැහැ. ඒක හිත ඇතුලේ තියා ගන්න ඕනේ. ඒක පිටට කීකේ යන්න කිව්වොත් මේක ගෙනියන්න බැහැ වැටෙනවා. හොඳට බලන්න ඉතලා එහෙම අඬබෙර ගහගෙන කරගෙන යන්නකට බොහොම සුළු කාලෙකින් මේක වැටෙනවා. මේක තියෙන්නේ සිහියෙන් අදිෂ්ඨාන කිතේ පිටවාගෙන යන්න ඕනේ. අන්න ඒක තමයි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ ජීවිතේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිත්‍ය මංගල පරම සුන්දර ශාන්ත අමා මහ නිවන් සෝයම අවබෝධ වේවා. සාදු සාදු සාදු.